මනක් කල්පිත ලෝක දැන් අපි මාර්ගේ වඩනකොට රාත් කියලා කියන්නේ උම්මත්තක ස්වභාවයක් මම ඕම යන රොබෝ කෙනෙක් වගේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැත්නම් දැන් මෙච්චර කාලයක් ආපු මතකෙට මොකද වෙන්නේ? වෙන හොලුවක් අයි කරන්න එපාය. රාත් වුණාට පස්සේ රාගේ තියෙනවා, ක්‍රියා විරහිතයි. ඇයි දැන් රාගෙත් එක්කනේ මෙච්චර කාලයක් හිටියේ? රාගෙත් එක්ක අවුරුදු 25ක් ඉඳලා මේ දැන් මේ විනාඩි 5කට කලින් රාත් වුණයි කියලා අරක මතක අමතක වෙනවද? එහෙම අමතක වෙන්නේ නැහැ. රාතන් වහන්සේනේ 100ක්ම 100 තියෙන්නේ. සතර ඉරියව්වෙන් 100 තියෙන කෙනෙක්ට අමතක වෙනවද නැහැ? හැම සිතිවිල්ලක්ම දන්නවා. එදා රෑ රාත්‍රියේ මේ විදිහට රාගය ආවේ. ගිය අවුරුද්දේ ආවල් මාසේ ආවල් දිනේ පින්ඩපාත යනකොට මේ විදිහට රාගය ආවේ. ඔක්කොම දන්නා මතකේ තියෙන 100 වැඩි. හැබැයි ඒක ක්‍රියාවට එන්නේ නැහැ. ක්‍රියා විරහිතයි. තරහ ඒ ඔක්කොම මතක තියෙනවා. කෙලෙස් ඔක්කොම මතක තියෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක නැති නිසා ප්‍රතිඵල නිර්මාණය වෙන්නේ නැහැ. රාතන් වහන්සේ තනාගාමි උත්තමයාත් සෝවාන් සකෘදාගාමි කියන ආර්ය ශ්‍රාවකියොත් ඒ කියන පුතුජන කෙනාමයි. කෙලෙස්වල ක්‍රියාකාරීත්වය ප්‍රතිසතේ විතරයි වෙනස්. අර කට්ටිය ළඟ තියෙන සේරම අඩුපාඩු මෙයා ළඟ තියෙන. හැබැයි අර කට්ටියක අඩුපාඩු ක්‍රියාත්මකයි, මෙයාගේ ක්‍රියාත්මක නැහැ. එපා ස්වාමිනි, ඇයි යට බනින්නේ? හරි ඔබන්සයන් ස්වාමිනි බනින්න එපා. එයා ඒ අඩු අදාගනි. පුතුජන හාමුදුරේ එහෙම බනින්න ඔබ කන පැලෙන්ඩ ගන්න එපාය. බලාගෙන ඉන්නේ. ඇයි පුතුජන කෙනා එහෙම තමයි කියන්නේ. ගාලා පලිහරගෙන රිදවල ඒ ආර්ය කෙනාටත් ඒ අඩුපාඩු තියෙන. හැබැයි එයාගේ ක්‍රියාත්මක වෙන ප්‍රතිසද්දද ස්වාමිනී බැන්නට කමන්නේ. බැනලා ගියාද අපි ගලන් ගන්න තේමු. අපි ප්ලේන් ටිකක් වළඳමු. ටිකක් වෙලා අපි කල්පනා කරමු. මොනවා අපිට අඩුවක් ඇති නැත්නම් එයාම බනින්නේ. බලන්න මෙයා කල්පනා කරන විදිය. අරයා ගාලා පලිහරගෙන ඒක විසඳන්න හදනවා. මෙයා නෑ. බැනලා ගියාද කමක් නෑ ස්වාමිනී. අපි මේ බල්ල බිරුවයි කියලා අපි බුරන්න ඕනේ නෑ. අපි ප්ලේන් ටිකක් වළඳලා පාඩුවෙමු. අපේත් මොනාර දෝෂයක් ඇති. බලන්න මෙයා ඊතන ක්‍රමේ අර කෙලෙස්ටික අරයා වාගේ මෙයාගේ තිබුණාට ක්‍රියාත්මක වෙන ප්‍රතිසතිය වෙනස්. මෙන්න මේක තමයි මාර්ගඵලලාභින් තුල තියෙන මේ අවබෝධය. මේක තමයි ප්‍රත්‍යක්ෂතාවය. මේක අපි තේරුම් ගන්නෑ. අපිට මේක තේරෙන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකෙ මේ ප්‍රත්‍යක්ෂයයි කියලා කියන්නේ සම්පූර්ණ මේ අලුත් කෙනෙක් එනවා කියලා. නෑ, පරණ කෙනාමයි. එයා උඩ පැනපැන යනවා නම් රාත්වලත් උඩ පැනපැන තමයි යන්නේ. හැබැයි එදා පැනපු ක්‍රමයට පණින්නේ ටිකක් වෙනස් ක්‍රමේ. එදා මෙතනින්ද අතනට පණින්න ඕනේ කියලා එකක් තිබුණා බලාපොරොත්තු. අද පණිනවා කොතනට වැටුණත් ප්‍රශ්නයක් නැහැ. වල මැදට වැටුණත් ප්‍රශ්නයක් නැහැ. ඕදගෙන යනවා. එහා පැත්තට වෙන්න සන්තෝෂයි යනවා. හැබැයි එදා වතුරට වදින්න නැතුව එයාටම ජම් කරන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තිබුණා. එහෙම යට හරමුණක් තිබුණා. හැබැයි අද රාත්‍රිල පණ නිකම් වයින්නවා. එයාට ගියත් නැදට ගියත් අතර තියව ප්‍රශ්නයක් නැහැ. කොතන හරි කමන්න පණිනවා. කොතනට ගියත් අවුලක් නැයි බලාපොරොත්තුවක් නැහැ. එදා පින්ඩ පාත ගිය කෙනාමයි අදත් යන්නේ. හැබැයි රාත් කියලා ගමේ කට්ටිය දන්නේ. හැබැයි එදා ගියේ මිදිසට හම්බෙනවා මේ පැත්තේ රොටි. අහ රොටි හම් වෙන අර පැත්තේ. එහෙම ටාකට් එකක් තිබුණා එයාට. යම් යම් තැන්වල හම්බෙන්නේ මොනවද කියලා ඒ කඩවලට ගියන් බිස්කට් හම්බ. ඒවත් දන්නවා. ඒවත් මතක තියාගෙන ඒවත් බලාපොරොත්තුෙන් ගියා. උන්නාන්සෙම රාත් වෙලා යන මොකවත් නෝයි යන බිස්කට් නම් කමන්නේ ප්‍රශ්නයක් නැහැ. බිස්කට් ලැබුණත් රොටි ලැබුණත් එහෙම බලාපොරොත්තුයි. එහෙම බලාපොරොත්තුක් ලද දෙන් සෑයමටපත් වෙනවා. එදා හිටපු පුතුජනයාමයි. එදාය පුතුජනයාගේ කෙලෙස් ක්‍රියාත්මකයි. ඒ කෙලෙස් ටික එහෙමම තින ක්‍රියා විරහිතයි. අදතේ රොටි හම්බෙන පැත්තට තමයි යන්නේ. හැබැයි රොටි බලාපොරොත්තු නැතුව මේ යන්නේ. හැබැයි එදා ගියා රොටි බලාපොරොත්තු වෙයි පුතුජනයාට එයාට ලොකු වෙනසක් තියෙනවා. එදා බිස්කට් බලාපොරොත්තුෙන් කඩේ ළඟට ගියා. අද බිස්කට් බලාපොරොත්තු නැතුව යනවා. නැතුව යන්නේ. කෙසෙල් ගෙඩියක් අම්මන සන්තෝෂයෙන් එනවා. හැබැයි එදා බිස්කට් බලාපොරොත්තුෙන් ගිහලා බිස්කට් අම්මන බලන්න හැමදාම බිස්කට් ඇදෙන මේ මනුස්සය අද දුන්නේ නැහනේ. එයා හිටියේ නෑ ගෙදර වෙන කට්ටියට වෙන කෙනෙක් නෙ වැඩක් නෑ. තරයි, අමනාපයි, කම්පාවයි, දුකයි, කලකිරීමයි. අර මනුස්සයාට සාපේක්ෂව ගෙදර අනික් කට්ටිය වෙලා දකින්නවා. අපාසයටපත් නයි ඒ බලාපොරොත්තු ිටුන්නේ. මේක තමයි මේ ප්‍රත්‍යක්ෂය තුළ තියෙන වෙනස. එහෙම නැත්නම් අපේ ඇස් වල පාට වෙනස් වෙලා, පොත්තේ පාට වෙනස් වෙලා, උස පළල වෙනස් වෙලා, එහෙම එකක් වෙන්නේ නැහැ. එයාමයි. මානසිකත්වය තුළ වෙනසක් තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙන කෙලෙස් වල ස්වභාවය වෙනසක් තියෙනවා. ඒ වෙනසේ ප්‍රතිසතයට අනුව එයා පළවෙනි ඵලයේද, දෙවෙනි ඵලයේද, තුන්වෙනි ඵලයේද, හතරවෙනි ඵලයේද කියලා තීරණය වෙනවා. එහෙනම් අපි වඩන හැම කමඨාණක් තුළම, හැම භාවනාවක් තුළම මෙන්න මේකින දෝෂ ටික නිර්දෝෂ කරන්න ඕනේ. මේකින අවබෝධය අපි තුළ ඇති කරන්න ඕනේ. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඒක බවට පත් වෙන්න ඕනේ. ලෝකය හැමදේම අනිත්‍යයි. ලෝකය හැමදේම අනිත්‍යයි කියලා කියන්නේ ඇයි? එයා අනිත්‍ය නැහැ කියන එකින්දනේ. එයා ඒක පිළිගන්නේ. ඒ නිසානේ එයා ලෝකය අනිත්‍යයි කියලා කියන්නේ. මම අනිත්‍යයි එහෙම කියන කෙනෙක් නැහනේ. මගේ ළඟ මගේ ගුරුවරයා ආනවා ආශ්‍රමෙන් පිටත් වෙලා යනකොට පුතා ලෝකය හැමදේම අනිත්‍යයි කියලා දැන් අපි ඉගෙනුවානේ. දැන් ඒ අවුරුදු පාට ඔක්කොම ඉගෙන ගත්තනේ. පිළිගන්නවද? මං කියන්නේ නැහැ. මං ඒක පිළිගන්නේ ඇයි? ලෝකය අනිත්‍යද කියලා මම වාඩි වෙලා අවුරුදු ගණන් ඉඳලා ඒක අනිත්‍ය වෙන එක දැක්කේ නැහනේ. ඒක ගවේෂණය කරන එක ප්‍රතිසත් වලින් කියන්න මං දන්නේ නැහැ. පැයකට කොච්චර අනිත්‍ය වෙනවද මාසෙට මොකද මං දන්නේ. එහෙනම් ඒක පිළිගන්නේ නැද්ද නะ? එහෙනම් අනිත්‍යයකට මොකද්ද කියන්නේ? මම අනිත්‍යයිනේ. ඇයි මම එදා හිටියා? එදා මට ඉන්න තිබුණා දැන් මට යන්න වෙලානේ. මාව ඉතින් එලවනවානේ මට ඉන්න බෑනේ ඊළඟ බැජ් එක කෙනෙකුට මම අනිත්‍ය ඒක මම දන්නවා. කවුරු හරි මේක කියනවද නෑ? ලෝකේ කිසිම දෙයක් අනිත්‍ය නෑ මමයි අනිත්‍ය. ලෝකේ කොහෙවත් දුක නෑ මමයි දුක. ඇයි මේ ගස්ගල් වල දුක තියනවද? එහෙම දුක තියන අපිට රින්ස දාලා ඕදලා දුක අයින් කරන්න පුළුවන්. පාතර පිඟන් වල කෝප්ප වල රින්ස තියනවා මේ දුක තියනද? ඒවා රින්ස දාලා සබන් දාලා ඕදලා දුක විතර ලස්සනට හස් කරලා දැන් දුකක් නෑනේ. එහෙම අපිට දුක අයින් කරන්න පුළුවන්. එහෙම දුකක් නෑ. දුක තින්නේ මේ මමයි දුක, මමයි අනිත්‍ය, මමයි ඇලීම, මමයි ගැටීම. මම මේක දන්නේ. මම කියනවා ඇලීම් වල නිදහස් වෙන්න. ඇලීම් වල නිදහස් වෙන එකත් ඇලීමක් නෙමෙයිද? ඒ කියන්නේ එයා ඇලීමේ හිටගෙන තමයි මේ ඇලීම ගැන දේශනා කරන්නේ. මුනිවරේ කියලා කියනවා කිසිම කෙනෙක් මට හැලෙන්න එපා. ඇයි? මම පාප වාගේ කෙනෙක්. මාව දැක්කම මිනිස්සු හැලෙනවා. ඇයි? මම මේ ලෝකයේ මේ තාපසේක නිසා මිනිස්සු මට හරියට ආදරේ හැලෙනවා. කිසිම කෙනෙක් මට හැලෙන්න එපා. මගෙන් හැලෙන්න දෙන්න පුරවන්න බල ලෝකෙ කිසිම දෙයකට හැලෙන්නේ නැහැ. අලුත් ධර්මයක් නේ. කවුරුත් ඒක කියන්නේ නැහනේ. ලෝකෙ කිසිම දෙයකට අහුවෙන්න එපා. හැබැයි මට අහුවෙන්න. කොහොමද මේ ධර්මතාවය? කිසිම දෙයක් එක ගැටෙන්න එපා. හැබැයි මේවා ගොඩනගන්න ඒවට ගැටෙන්න. ඒවට ආයෝජනය කරන්න. ඒතර කෝ එතන ගැටීමක් මේ නිදාසලා නැහනේ. කිසිම කෙනෙකුට අහුවෙන්න එපා. ඒ කියන්නේ මට අහුවෙන්න කියන එකනේ. කිසිම දෙයකට හැලෙන්න එපා. ඒ කියන්නේ මට හැලෙන්න කියන එකනේ. හැම තැනම කියන්නේ බොරු. ඒ වකක්වත් ඇත්ත නැමේ. ඒ කියන්නේ මම කියන එක විතරක් ඇත්ත කියන එකනේ. අනිත්‍ය ලෝකයේ තුල මං කියන එක විතරක් ඇත්ත උනේ කොහමද? ඒ කියන්නේ උන්වහන්සේ කියන එකත් බොරුනේ. ඒ කියන්නේ මේ හැම තැනම තියෙන ප්‍රත්‍යක්ෂ එකක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ භාවයේ තියෙන්නේ අධික අවබෝධය තුලවත්, අධික ප්‍රඥාව තුලවත්, අධික දැනුම තුලවත් නෙමෙයි. තියෙන දැනුම තුල, තියෙන අවබෝධය තුල, තියෙන මතකයේ තුල තමයි ඒක තියෙන්නේ. ඇයි පච්චත්තම් වේදිතබ්බෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වනේ? ඒක තමන්ගේ දැනුමටයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එයාගේ දැනුමට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. එහෙනම් දැන් තේරෙන ටික අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරපු දේ තමන් බවට පය අවබෝධයෙන්ම බවට පත් වෙනවා. ඒ අවබෝධය කියන්නේ වෙන එකක් නෙමෙයි. මක්ට බාහිරව තියෙන එක නෙමෙයි. ඒක තමයි මම. ප්‍රත්‍යක්ෂ වුණා. දැන් එතනම මාර්ගඵලයට පත් වෙනවා. දැන් ඒ කවුද? ආර්ය කෙනෙක්. බණ ඉවර වෙනකොට එයාගේ වැඩත් ඉවරයි. ඇයිලා ඉවර වෙනකොට වැඩ ඉවරයි. මෙච්චර කාලයක් දැනුම වෙනමනේ නඩත්තු කළේ. අවබෝධය වෙනම නඩත්තු කළා. දැන් ඒ අවබෝධයම එයා කිනක යා තේරුම් ගත්තාම දැන් ඒ අවබෝධයට ප්‍රත්‍යක්ෂ කරන්න මොනවද කළාද? මොකොත් කළේ නැහැ. ඒ අවබෝධය වෙනම එකක් කියලා මං හිතන්නේ නැහැ. ඒකම තමයි මම. ඒ අවබෝධයට මොකද තේරෙන්නේ? ඒකනේ මට තේරෙන්නේ. ඒ අවබෝධයට කොච්චරක් හිතන්න පුළුවන්ද? ඒකනේ මටත් හිතන්න. ඒතකොට ඒකමනේ මම. අවබෝධයට මොනවද කරන්න පුළුවන්? ඒ ටික නේද මටත් කරන්න පුළුවන්. එතන යාට මොන පොඩ්ඩක් හරි පුළුවන්ද වැඩිපුර බෑ. ඒතකොට ඒකමනේ මම. ඒක මට තේරිලා නෑ. ඒ අවබෝධයමයි මම කියන එක තේරුණාම ප්‍රත්‍යක්ෂ වුණා සම්මාවට ආවා. එයා ආර්ය කෙනෙක්. මේක විනාඩි දෙකෙන් තුනෙන් පයෙන් කරනවා කට්ටිය. දක්ෂයි. ඒ නිසා ඒගොල්ලෝ ටක් ටක් ගාලා පළවලට පත් වෙනවා. වර්තමානයේ දක්ෂකම නැහැ මිනිසුන්ට. ඒක තියෙන. ඒගොල්ලෝ අවබෝධය වෙනම තියාගෙන ඉන්නවා. ප්‍රත්‍යක්ෂ කරන්නේ වෙනම කමටහනක් වඩනවා. අපි අන්න මේක සම්පූර්ණ අර ගවයෝ දෙන්නේ දෙපැත්තට යනවා වගේ. ඒ කරත්තේ කවදාවත් පාරේ යන්නේ නැහැ. ඇයි? මේ ගවයා මේට හදිනවා, මේ ගවයා මේට. අන්ත දෙක දෙපැත්තට හදිනවා. මධ්‍යම ප්‍රතිපදාව නඩත්තු වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව නිර්මාණය වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව කවදාවත් යාට තේරුම් ගන්න බෑ. ඇයි? අන්ත දෙක හැදෙනවා දෙපැත්තට. මොනවාරි පොඩි දෙයක් බණක් තුළ මොනවාරි පොඩි දෙයක් තේරෙනවා නම් ඒ තේරිච්ච දේ හොඳට තේරුම් ගන්නවා. තේරිච්ච දේ හොඳට තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ හොඳට අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය ඒක තමයි මම. එතනින් එහාට මොනවාරි තේරුණාද? ඒ තේරිච්ච එක අයින් කරන්න පුළුවන්ද? ඒක තමයි මම. ප්‍රත්‍යක්ෂ වුණා. ඵලයකටපත් වෙනවා. හැබැයි ඒ ප්‍රතිශත වලට අනුව මෙයාට වැඩිපුර තේරිලා, මෙයාට අඩුවෙන් තේරිලා, මෙයාගේ ප්‍රඥාව වැඩි, මෙයාගේ ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ හැමෝටම තියෙන එකම සම්මාව. ඒක තමයි ප්‍රත්‍යක්ෂ කරනවා කියන එක. ඒක කොහොම ලෝක නිර්වචනය වෙනවද දන්නේ? ඒ අපේ අත්දැකීම් වලින් අපේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අපට තේරෙන මේම තමයි ප්‍රත්‍යක්ෂය කියලා කියන එක වෙන්න ඕනේ. මේම වුණොත් තමයි ඒක ලෝකෙ නිවීම වෙන්නේ. මේක තමයි සැබෑ ප්‍රත්‍යක්ෂය කියලා අපට හිතෙනවා. එහෙනම් මේක අපි වඩන්නට ඕනේ. අපේ ජීවිතවල අපේ ගත කරන හැම කමටන් මොහොතක් තුළ තපස් ජීවිතය තුළ මෙන්න මේ විදිහට අපිට වඩන්න පුළුවන් නම්, මේ විදිහට අපේ ගුණධර්ම මේ නාම රූපات එක්ක පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් මම හිතන්නේ පැය 24ක් අපට වැඩි කියලා. පැය 24ක් අපට වැඩි ඇත්තටම. ඊට වඩා අඩු කාලයකින් මේක ඉවර කරන්න පුළුවන්. බොහොම කෙටි වෙලාවකින් මේක ඉවර කරන්න පුළුවන්. මේ ලෝකෙ මේ හැමතැනම තියෙන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දේවල්. හැබැයි අද අපේ මානසිකත්වයට අනුව බලනකොට පේන දේ වෙනම තියෙනවා, මම වෙනම ඉන්නවා. හැයෙන දේ වෙනම හැයෙනවා, ආන කෙනා වෙනම ඉන්නවා. දැනෙන දේ වෙනම දැනෙනවා, දැනගන්න කෙනා වෙනම ඉන්නවා. සිතුවිලි වෙනම හිතෙනවා, හිතන කෙනා වෙනම ඉන්නවා. බලන්නකෝ මට මේම දේවල් හිතෙනවා. එතකොට පුද්ගලයෙක් වෙනම ඉන්නවා, සිතුවිලි වෙනම එනවා. එයාමනේ මෙයා. දැන් මැරිච්ච මිනිහෙකුට හිතන්න පුළුවන්ද? ඇයි? එයාට සිතක් නැහැ. එතකොට සිත තමයි හිතන්නේ. හිතපෙක දැනගන්නෙත් එයාමයි. මේක තේරිලා නැහැ කොහොමද එයාට චිත්තානුපස්සනාවක් දෙන්නේ? එයාට දෙන්න ඕනේ අවුරුදු 3ක් විතර දරපලන්න. අවුරුද්දක් විතර හතු ගන්න. අවුරුද්දක් විතර මල් වට්ටි හදන්න ඒ විහාර මන්දිරේ වත කරන්න දෙන්න ඕනේ. අවුරුදු 6ක් විතර ගියාට පස්සේ තමයි මේ කතන්දරේ කියන්නේ. එතකොට එයාට තේරෙන්නේ. ඇයි? එයා තාම මේ කියන ධර්මතාවය තුළ පවතින ඒ සැබෑවය දකින්නේ. හිතෙනකොට බලන්නකෝ අදත් රාග සිතවිල්ල කාවනේ. රාග සිතවිල්ල කාව නෙමෙයි. ඒ සිතවිල්ලමයි සිත. එයාමයි, ඒ සිතමයි මම. මේක යාට තේරුනේ. එයා එතන මම කියන්නේ වෙන එකක්. සිත කියන්නේ වෙනම එකක්. ඒකේ සිතවිලි කියන්නේ වෙනම එකක්. ඒකේ රාගය කියන්නේ භයානකම එකක්. ඒක වෙනම එකක්. දැන් මෙහෙම කණ්ඩායම් අදලා ඒකට වෙනම කල්ලි අදලා වෙනමම බැටාලියන් එකක් යන නඩත්තු කරනවා. රෙජිමෙන්තුවක් නඩත්තු කරනවා එයා. බලන්න ඒක රෙජිමෙන්තුව නේ එකම එක මිනිස්සයා ඉන්නේ. ඒක සිත විතරමයි. සිත තමයි එයා. මේම ක්‍රියාත්මක කරනකොට ඒකට වෙනම රෙජිමෙන්තුවක්, මේම ක්‍රියාත්මක කරනකොට ඒකට වෙනම රෙජිමෙන්තුවක්, මේම ක්‍රියාත්මක කරනකොට ඒකට දුෂ්ටියෝ කියලා කියනවා, මේම කළාම ඒකට අතුරු කියලා කියනවා, මේම කළාම යා මිත්‍රෝ කියලා කියනවා, මේම කිල්ලම් දැන් විශාල 5000ක් විතර වැඩ එයා ඇතුලේ. බලන්න එකම එක මනුස්සයයි ඉන්නේ. මෙන්න මේ මානසිකත්වය තුළ මේ නාම රූපවල මේ යථාර්ථය යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් ඒකට අපි කියන නිවැරදි දැක්ම කියලා. නිවැරදි දැක්ම හරියටම යා දකින්න කතන්දරේ මොකද්ද? ඒ සිතේ කතන්දරේ මොකද්ද? ඒ නාම රූපවල කතන්දරේ මොකද්ද? මේ ප්‍රත්‍යක්ෂ වෙන එකේ කතන්දරේ මොකද්ද? එතකොට මේවා ගනුදෙනු කරනකොට මොකද්ද වෙන්නේ? ඒ ඔක්කොම දකින්න. දුක තියෙන්නේ මේ බාහිර නෙමෙයි. මමමයි දුක. දුක දැන් ඇතුලේ තියෙනවා කියලා කියන ඇතුලේ නෑ. මමමයි දුක. බඹයක් විතර මේ උස තියෙන යටිපතුලේ ඉඳලා ඉස මුදුන දක්වා එක සම්පූර්ණ දුක. අනිත්‍ය මේ බඹය තමයි අනිත්‍ය. ඇලීම් ගැටීම මේ බඹය තමයි ඇලීම් ගැටීම. මේ නාම රූප වල කිසිම දෝෂයක් නැහැ. ඇයි? ඒවට හිතක් නැහැ. යකඩ වලට හිතක් තියනවද? වතුර වලට හිතක් තියනවද? ගස් ගල් වලට හිතක් තියන්නේ නැහැ. හිතක් තියෙන්නේ මට. එහෙනම් මේවල එකක්වත් දෝෂ නැහැ. මම සංසාරයේ ගෙන ආපු කර්ම වලට අනුව මේවා දුක සැප වශයෙන් මට දැනෙනවා. මට ලැබෙන්නේ මේ ගල මට කරදරයි. යන්න බෑ ලිස්සන වගේ. දැන් ගල දැන් අවුරුදු 500ක් මෙතන තිබුණා. දැන් මේ ප්‍රශ්නේ තිබුණාද? මම ආපුවට පස්සේනේ ප්‍රශ්නේ ආවේ. එතකොට ප්‍රශ්නේ තිබුණේ කොහෙද? ගලේ නෙමෙයි තිබුණේ. අපි ඒවා මේ වෙනම දකිනවා, බාහිරව දකිනවා. ඒ නිසා ඒවා වෙනස් වෙන්නේ නැහැ ලෝකේ. ලෝකේ කිසිම නාම රූපයක ප්‍රශ්න නැහැ. කිසිම සත්වයේගේ පුද්ගලයේගේ ප්‍රශ්නයක් නැහැ. මේ බම්බයක් විතර ඔසේ තියෙන කයෙත් ගෙනාපු තොරතුරු වලට අනුව ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අනුව මේව සැප වශයෙන්, දුක වශයෙන්, ඇලීම් වශයෙන්, ගැටීම් වශයෙන් මේක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එක මට දැනෙනවා. හැබැයි ඇත්තම වෙනස් වෙලාද? නෑ. එදා තිබිච්ච ගල හදත් එහෙමම තියෙනවා. වෙනස් වෙලා නෑ. ඒ මේකත් දැනෙනවා මට. මේක කරදරයි, මේක දුකක් කියලා මට දැනෙනවා. කාලයක් ගිහලා අවබෝධ වෙනකොට මේක සැපයි කියලා දැනෙනවා. එයා වෙනස් වෙලා නෑ. මගේ දැනීම වෙනසක් මේ තියෙන්නේ. මට මේ ලෝකේ නාම රූපත් එක්ක තියෙන අවබෝධය වෙනසක් තියෙන්නේ. මට තේරෙන ප්‍රතිසතවල වෙනසක් මේ තියෙන්නේ. නාම රූප මොකවත් හොඳ වෙලත් නැහැ, නරක වෙලත් නැහැ. අකුසල් වෙලත් නැහැ, කුසල් වෙලත් නැහැ. ඒ මොකවත් වෙලා නැහැ. ගැනීමේ දෝෂයක් තියෙන්නේ. ඒ මානසිකත්වයේ තුල තේරුම් ගැනීමේ දෝෂයක් මේ තියෙන්නේ. මෙන්න මේක නිවැරදි කරගන්න පුළුවන් ඒකේන මාර්ගයේ හරි. ඒ කමඨාන හරි. දෛනිකව මේක පුරුදු කරන්න ඕනේ. අම මොහොතක් ගන්න පුරුදු කර. අපේ කමඨාන් වල තියෙන දෝෂ මේක තමයි. මේවා තේරුම් අරගෙන නිවැරදි කරගන්න දක්ෂ නැහැ. ඒ අවබෝධය නැහැ. තමන් තුල මේ වගේ දෙයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න නැතුව ලෝකයේ මේම දෙයක් වෙනවා. මේක නිදාස් වෙන්න ඕනේ. ඕන් අල්ලගත්ත මිරිඟු. ලෝකයේ මේවා ඇති වෙලා නැති වෙලා යනවා. මේක නිදාස් වෙන්න ඕනේ. ඒකෙන් නිදාස් වෙන්න හදනවා. මේකෙන් නිදාස් වෙන්න හදන්නේ නැහැ. බඹයක් විතරොස්සේ තියෙන මේ කයෙන් ඒක නිදාසන ඒක නිදාසන මොකටද හැමතැනම තියෙන දුක මේ මිනිස්සු ඔක්කොම දුස්සීලයි මුංගෙන් ගැලවෙන්න ඕනේ මාර ප්‍රශ්නයක් නේ මේක හන්දේ හදාගත්ත ලෝකේ ඒ රාමු උච්චර බරපතල මෝහයක්ද මේ ලෝකේ නිදාසෙන්න දෙයක් නැහැ නිදාසෙන්න තැනකුත් නැහැ එහෙම එකක් නැහැ ලෝකේ නිදාසෙන්න උවමනාවක් තින්නේ මට මගේ අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ නිදාසෙන්න ලෝකේම ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ මානසිකත්වය අපිට තේරුම් අරගෙන නිවැරදි කරගන්න එක තමයි වර්තමානයේ කල යුත්තේ. අද අපි සාකච්ඡා කරපු කාරණාව එක ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් එහෙම නැත්නම් ගැටලුවකට විසඳුමක් වශයෙන් අපි සාකච්ඡා කළාට එක මම හිතන අපේ ජීවිතයේ මේ වටිනාම හරයක් කියලා. අපි මේ ස්පර්ශ කරන නාම රූප අපේ කමඨාන් පිළිබඳව අපිට තිබිච්ච ගොඩාක් දෘෂ්ටි වැරදි වැටීම් ගොඩාක් නිවැරදි වෙන්නේ නැති කියලා මට හිතෙනවා. ස්වාමීන් වහන්සේලාගේ දෛනික ජීවිත තුළ වඩන භාවනාව කමඨාන් තුළ මෙවැනි දෝෂ මෙවැනි අඩුපාඩු දුර්වලකම් අවිද්‍යාවල් තියෙනවනම් ඒවා නිවැරදි කරගන්න. පුළුවන් තරම් ඉක්මනට ඒවා නිවැරදි කරගෙන රහත් වෙලා මේ ශාසනේ රහතෙක් වශයෙන් සංඝයාට එකතු වෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. සියලු දෙනාටම තෙරුවන් සරණයි.